ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වෙන්නේ. ඉතාමත් අපූරු විස්තරයක් අද ධර්ම දේශනාවෙන් ඉගෙන ගන්න ලැබෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ නුවණ වැඩෙන හැටි, හොඳ මානසික මට්ටමක් හිතේ හදාගන්න කරන්න ඕන පින ගැන, කුසලයේ ගැන අද ධර්ම දේශනාවෙන් ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. විශේෂයෙන් අද ධර්ම දේශනාවේ තියෙන වැදගත්කමක් තමයි ගොඩාක් ගෙවල් වල තියෙන ප්‍රශ්නයක් නෙමේ බීමත කියන එක. හරියට ප්‍රශ්න එනවා, ස්වාමියා සුරාවට ඇබ්බැහි වෙලා ගලව ගන්න අමාරුයි. ඊළඟට දරුවෝ සුරාවට මත්පැනට ඇබ්බැහි වෙලා ගලව ගන්න අමාරුයි. ඊළඟට පාසල් ළමුන් මත්පැන් මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ගලව ගන්න අමාරුයි. ඊළඟට ප්‍රවෘත්ති බලනකොට මිනිසුන් නිතර ඇහෙනවා හෙරොයින් මෙච්චර අහුණා, ඊළඟට කේරළ ගංජා මෙච්චර අහුණා, අයිස් මෙච්චර අහුණා කියලා. සමහර වෙලාවට කුඩු කිලෝ ගණන් අහුවෙනවා. වෙලාවකට හිතෙනවා මේ රොටි හදන්න මෙච්චර පිටි පාවිච්චි කරනවද කියලා. එච්චර මිනිස්සු මේව බොනවා. ඊළඟට මේ ස්ත්‍රීන් ඉල්ලා හිටිනවා පාර්ලිමේන්තුවේ මත්පැන් මද්‍රව්‍ය හල් නිතර ඇරලා තියන්න මේ මිනිස්සුන්ට වියදම් කරන්න විදිහක් නැහැ කියලා. ඉතින් මේ වගේ සමාජයක් තියෙන්නේ. මම ඉතින් ඕවා ගැන මම මොකුත් කියන්න යන්නේ නැහැ. මං ඉස්සර වෙච්ච දෙයක් කියනවා. ප්‍රශ්නෙත් ඒ කතාවෙම තියෙනවා, උත්තරෙත් ඒ කතාවෙම තියෙනවා. මේ වදාලේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. අද තියෙන්නේ සුරාපානයේ උපත ගැනයි මේ දේශනාව. මේ ලෝකේට ඉස්සෙල්ලාම සුරාපානය, මත්පැන් මද්‍රව්‍ය පාවිච්චිය හටගත් තැන බුදුරජාණන් වහන්සේ මේ කාරණාව විස්තර කරන්න මුල් උනේ සැවැත් නුවර ඔය සුරාවෙන් මත් වෙලා නටන උත්සවයක් තියෙනවා. මම හිතන්නේ ඒකට කියන්නේ කාර්තික උත්සවය කියලා. නොවැම්බර් මාසේ කරන්නේ බීලා නටනවා, ඔක්කොම බොනවා. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ, තෙරුවන් සරණ ගිය පන්සිල් රකින්න ශ්‍රාවකයෝ සුරාවෙන් ඈත් වෙලා වාසය කරනවා. නමුත් තෙරුවන් සරණ ගිය නැති ගොඩාක් අය එදාට බොනවා. ඊට පස්සේ විසාකාගේ යහළුවෝ 500කුත් හිටියා, ඉහිලියෝ. විසාකා තෙරුවන් සරණ ගිහිල්ලා ධර්මය ඇහුවට ඈලා තෙරුවන් සරණ ගියේ නැහැ. එයාලා එදා උත්සවයට යන්න විසාකට කතා කළා. විසාකා කිව්වා, මං අද දානේ දෙන දවස, ඔහෙලා කැමති නම් යන්න, මං ඔයට යන්නේ නැහැ කියලා. ඊට පස්සේ එහෙනම් දානේ දෙනවා, මේ ඔයා දානේ දෙන්න අපි උත්සවයට යනවා කියලා ගිහිල්ලා මේ විසාකාගේ යාළුවෝ ටිකත් ඔන්න බිව්වා. ඊට පස්සේ හවස් කාලෙ වෙනකොට විසාකා විහෙරට යනකොට අර පරණ පුරුද්දට යේලියෝ 500ක් මෙයාත් විසාකත් එක්කම ආවා. මෙයාලා මම හිතන්නේ මේ විස්තරයට අනුව වෙනම සංගවාගෙන ඇවිල්ලා තියෙන පොඩි පොඩි චූටි චූටි සුරා බෝතල්, මොනවාරි සුරා භාජන. විහෙරට ඇතුල් වෙනකොට මෙවුන් ටික මේවා බිව්වා. කාන්තාව 500ක්. ඊට පස්සේ දැන් බුදුරජා දාන සභා මණ්ඩපේටයි ඇතුල් වුණේ. දැන් විසාකට ලොකුට මේක ගාණක් නැහැ. විසාක දන්නවනම් ඇතුළට ගන්නෑ. විසාක දැනගත්තේ නැහැ තමන්ගේ යෙහෙලිය කරපු මේ හොර වැඩි. ඊට පස්සේ මොකද වුනේ, දාන සභා මණ්ඩපේට ගිහිල්ලා හොඳට ඉඳගත්තා මේ අය. බණත් ඇහුවා. දැන් මේ වෙරි මතය කියන එක තැපෑලෙන් එන එකක් නේ. බීලා ටිකක් වෙලා යන්න ඕනේ. එතකොට තමයි තැපෑලෙන් තමයි එන්නේ. දැන් මේ වෙරි මරගාතේ ධර්ම දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරද්දී අර 500ක් කෙල්ලෝ ටික වෙරි වෙලා ආත්පුඩි ගහන්න ගත්තා. ඊට පස්සේ මේ සින්දු කිව්වා, නැටුවා. එක එක සින්දු කියන්නේ නැති ලෝතුරා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දහම් දෙසක් දෙනු අර ස්ත්‍රීන් 500 සුරාවෙන් මත් වෙලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහ පිටම සින්දු කියලා අප්පුලි ගහලා නටන්න ගත්තා. ඒ වෙලාවේ ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉරිදීහක් කළා. තද්ද අන්ධකාරයක් මැව්වා. ඉරුත් නැති, සඳුත් නැති, තරුත් නැති, කිසිම ආලෝකයක් නැති ලෝකයක යම් අඳුරක් තියෙනවාද? එවැනි වූ අඳුරක් මැව්වා. තද අන්ධකාරය ඇතිවෙච්ච සැනින් අර 500කෙම සුරාවට මතට වෙච්ච දෙයක් නැති වුණා. දාඩිය දැහැවා. එලෝ මෙලෝ මතක් වුණා. ඊට පස්සේ එක හඬින් අපිව බේරගන්න කියලා ජීවිතේ ඉල්ලුවා. ඒ වෙලාවේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංසාරේ පුරාවටම සත්‍ය වචනය දේශනා කරපු, ඇත්ත කතා කරපු පින්බලයට සම්බුදු සිරුරේ ඇහි බැම දෙක අතර පිහිටියා වූ ඌරණ රෝම ධාතුවෙන් සුදුවන් වූ රශ්මි ධාරාවක් විහිදෙව්වා. ඒ රශ්මි ධාරාව විහිදී යද්දී බුදුරජාණන් වහන්සේ ගාථාවක් වදාලා, කෝනු හාන්සෝ කිමානන්දෝ නිච්චම් පජ්ජලිතේ සති, අන්ධකාරේන ඕනද්ධා පදීපන්න ගවිස්සත, කුමන හිනාද කුමන සතුටක්ද, නිච්චම් පජ්ජලිතේ සති, ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගේ පිච්චි පිච්චි දෙවි දෙවි ඉන්නේ අඳුරේ ඉන්නකොට, අන්ධකාරේන ඕනද්ධා අඳුරෙන් වැසී තැවී සිටිනකොට පදීපන්න ගවිස්සත, දීපයක් පහනයක් හොයන්නේ නැද්ද? ඇත්තනම අද වුණත් මිනිස්සු නිවෙස්වලට වෙලා ඉන්නකොට සමහර මිනිස්සු බොනවා, වෙරි වෙනවා. මේ හතර වටින් කොරෝනා මිනිස්යාගේ ජීවිතේ වෙලා ගන්නවා, වසංගතේ වෙලා ගන්නවා, මිනිස්සු මැරෙනවා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ වෙනකොට මිය ගිහිල්ලා කොරෝනා නිසා. හෙට අපි කරා මරණේයිද කියලා අපි දන්නේ නැහැ. අපගේ ඥාතීන් කරා මරණේයිද කියලා දන්නේ නැහැ. නිවැසියන් කරා මරණේයිද කියලා දන්නේ නැහැ. ඒ මොනවත් අඹ දොයිතුකට ගණන් ගන්න නැතුව බීලා වෙරි වෙලා වමනේ දාලා වැටිලා ඉන්නවා. අඳුරේ ඉඳගෙන පහනක් හොයන්නේ නැත්තේ ඇයි? මේ හතර වටෙන් පිච්චෙද්දි මොන හිනාද, මොන සතුටක්ද, මොන ජොලියක්ද මේ ගන්නෙ? ඉතින් මේ ධර්ම දේශනාව කරනකොටම ඈලා ඒ ධර්මය අවබෝධ කළා, සෝතාපන්න වුණා. මේ වෙරි මතෙන් ඉඳලා තියෙන්නේ සෝහාන් වෙන්න පින් තියන අය. ඉතින් රද වුණත් බීලා ඔහෙ නටාගෙන ඇති ගොඩාක් පින් තියන අය. එයාලගේ ජීවිතේ වෙනස් වුණොත්, එයාලගේ ජීවිතේ වැරද්ද හදාගත්තොත්, මේ සුරාව පානය කරනවා කියන එක මත්පැන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච එක නැති කරගත්තා නම් සමාජයට ලොකු පිනක් එයාගේ ජීවිතේ මතුවෙන්න පුළුවන්. අර බලන්න, බුදු කෙනෙක් ඉස්සරහා පිට වෙරි මතෙන් නටපු ස්ත්‍රීහු තවත් සුළු මොහොතකින් බුද්ධානුභාවයෙන් ඔවුන් සැනසි තවත් මොහොතකින් ධර්මය අවබෝධ කළා. ඒ වෙලාවේ තථාගත බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ධනමණ්ඩල තබාගෙන වන්දනා කරලා දෑත සිරසේ තියාගෙන විසාකා මහෝපාසිකාව අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ ලැජ්ජා බය නැති කරලා, මේ මිනිස්සුගේ වැදගත්කම නැති කළා, මේ පිස්සු වගේ කරන සිහි කල්පනාව නැති කරන මේ සුරාව කියන එක මේ ලෝකේ කොහොමද භාග්‍යතුන් වහන්සේ හට ගත්තේ? ස්වාමීනි මේ විසාකාට මේ විස්තරය කියලා දෙන්න. එතකොට ඇත්තටම අද කාලෙත් සුරාව මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත නිසා පීඩා විඳලා විසඳුමක් හොයාගෙන යන්නෙත් ස්ත්‍රීන්. බුදු කෙනෙක්ගෙන් ඉස්සල්ලාම මේ සුරාවේ අගමුල ඇහුවෙත් ස්ත්‍රියක්, ඒ විසාකා මහෝපාසිකාව. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ වදාලා, විසාකා මේක බොහෝ කාලයකට කලින්, මේකේ අන්තක්කල්පයක්, ඒ කියන්නේ මිනිසුන්ගේ ආයුෂ බොහෝ වැඩි වුණාට පස්සේ, අවුරුදු 80,000 අවුරුදු අසංකේය වගේ බොහෝ කාලයකට වැඩුණාට පස්සේ දීර්ඝායුෂ කාලවල මිනිස්සු සුරාව පානය කරන්නේ. මනුස්සයන්ගේ ආයුෂ වැඩි වෙනවා කියන්නේ ඒ ආයුෂ වැඩි කාලේ මිනිස්සු ඉන්නේ කුසලේමයි, ගොඩාක් කුසල් කරන කාලේ. එතකොට ලෝකේ බොරුව කියන එකේ කාලේ නෑ, සුරාව පානය කිරීමක් නෑ. ඉතින් ඔය වගේ කාලයක විශාකා මේ වනචාරී මිනිස්සෙක් හිටිය කැලේ නිතර ඇවිදින, ඔහුගේ නම සුරා. ඒ වනචාරි මන කැලේ හැසිරෙන මනුස්සෙක් හිටිය. මේ මනුස්සයාගේ නම සුරා. එතකොට මේ සුරා කියන මනුස්සයා කැලේ ඇවිදගෙන යද්දී මේ කැලේ එක්තරා ස්ථානයක් දැක්ක. ඒ තමයි විශාල ගහක අතු තුනක් බෙදිලා ගිහිල්ලා. එතකොට අර අර බොක්කක් වගේ එකක් වලක් වගේ අර අතු තුනෙන් හැදිලා වැස්සට වතුර පිරෙනවා. ඊට පස්සේ ඒ ගහේ තියෙන ගෙඩි අර වලට වැටෙනවා. අර අතු තුන අතර තියෙන බොක් මේ බොක්කක් වගේ වලක් වගේ තියෙන එකට. ඊට පස්සේ යවට තියෙනවා නෙල්ලි ගස්, අරලු ගස්, ඊළඟට තව තව එක එක ගස්. ඒ වගේ ගෙඩිත් වැටෙනවා අර ගහට. ඒවත් අර වලට වැටෙනවා. ඊට පස්සේ කුඹුරු වලින් වීකරල් කඩාගෙන එන ගිරව් සත්තු ඒ ගහේ ඉඳලා කනකොට ඒ වී හාල්ලටත් ඒකට වැටෙනවා. පොඩි පොඩි කෘමි සත්තුත් ඒකට වැටෙනවා. වැටිලා පායන කාලෙට මේක කැකෑරෙනවා. පායන කාලෙට අවුව වැදිලා හොඳට කැකෑරෙනවා. මෙහෙම කාලයක් ගියාට පස්සේ පායන කාලෙ එනකොට වතුර හොයාගෙන යන පොඩි පොඩි සත්තු අර මේ අර ගහේ අතු තුනක් මැද තියෙන මේ වලේ තියෙන ඒ කැකෑරිච්ච පානය බිව්වා. පොඩ්ඩක් බීපු ගමන් මෙයාලගේ ඇස් කැරකිලා ගිහලා ගහ මුලම වැටුණා. වැටිලා ටික වෙලාවක් යනකොට ආයෙ ඇස් හැරිලා මුම් පියාඹල යනවා. ඊට පස්සේ වඳුරෝ එනවා. වඳුරොත් ඕකෙන් පොඩ්ඩක් බොනවා. පොඩ්ඩ තමයි ඇස් කැරකිලා ගිහිල්ලා ගහ මුලට වැටෙනවා. වැටිලා වගක් නෑ, මේ මහ උඩ ඉඳලා බිමට වැටෙනවා. වගක් නෑ වඳුරන්. ඒක යටම නිදා ගන්නවා. ටිකක් වෙලා ගිහිල්ලා ඇහැරිලා යනවා. එතකොට අර මේ විදියට ගහකින් සත්තු වැටෙන හැටි, වැටිලා ටිකක් වෙලා ඉන්නකොට මේකෙන් ආපහු උපියාඹල යන හැටි දැක්කා. දකින්නකොට මේ සුරා කියන මනුස්සයාට හිතුණා මේකේ මොකක් හරි දෙයක් තියෙනවා. යනකොට අර ගස්වල අතු අතර අර වලේ මේ වතුරක් තියෙනවා. ඒ වතුර බීලා තමයි මෙයා වැටෙන්නේ. ඊට පස්සේ කල්පනා කළා මෙයාලා බීලා වැටුණාට මැරෙන්නේ. එහෙනම් මේක විසක් නෙවෙයි කියලා මේ මිනිහයත් අතින් ටිකක් අරගෙන බිව්වා. බිව්වා තමයි. ඇස් දෙක කැරේ කියලා ගියා. එක ගහ ගස් දෙක තුන පේන්න පටන් ගත්තා. ඒ මිනිහයත් වෙරි වෙලා වැටුණා. වෙරි වෙලා වැටුණාට පස්සේ ආයෙ ටිකකින් සිහිය ආවා. ආයෙ පොඩ්ඩක් බිව්වා. හම්පේ මේකනේ පානේ කැරේ කියලා යනවා. පා වෙනවා වගේ දැනෙනවා. මෙයා මොකද කළේ? සතෙකුත් දඩයන් කළා. පිච්චුවා. පුච්චල මසුත් කෑවා. එක අතකින් මස් කෑල්ලත් යන අනිත් අතෙන් නැටුවා. නටලන සින්දු කියන්න ගත්තා. ජීවිතයට සින්දු නොකියපු සුරා සින්දු කියන්න ගත්තා. ජීවිතයට නටලා නැති සුරා හොඳට නටන්න ගත්තා. ජීවිතයට මේ නටලා නැති සුරාගේ ඇඟ වැලක් වගේ නැවෙන්න ගත්තා. ඉතින් මේ වගේ ඉන්නකොට සුරා අමතුම ලෝකයකට ගියා. ඉතින් ඔන්න වැටිලා ඉඳලා ආයේ සී කල්පනාව හිමීට ආවා. ඇවිල්ලා මෙයා කල්පනා කළා, "බොලේ මේකනේ පානේ. සමහර වෙලාවට මේ ඍෂිවරු අමෘතය කියනවා ඇත්තේ මේකට වෙන්නේ. දිව්‍ය ලෝකයට අමෘතය ගෙනියනකොට පොඩ්ඩක් වැටුණාද දන්නේ නැහැ මේ ගහට කියලා." මෙයා හිතුවා මේකේ තමයි පානේ. මේක තමයි ලෝකේ පානේ. සමහරවිට මේකෙන් ආයුෂ දික් වෙන්නත් පුළුවන්. මේකෙන් නිරෝගී වෙන්නත් පුළුවන්. මේකෙන් මා ලස්සන වෙන්නත් පුළුවන්. මාගේ කය නම්මේ සීලී වී ගියා. මට සොඳුරු කවිපද මතක් වෙන්න ගියා. මගේ ඇතුලේ තියෙන සියලු හැකියාවල් ඉස්මතු වෙන්නේ මේ පානේ. මේ වනාහි මහ බ්‍රහ්මයා මාහට දයාත කරපු දෙයක් වෙන්න පුළුවන්. සුරා අමෝතුම ලෝකෙකට ගියා. එතකොට ওই සුරා යන්නේ පාරේ තාපසින් වාසෙනමක් ඉන්නවා. දැන් සුරා කල්පනා කරා මේ වාගේ දේවල් තනියෙන් භුක්ති විඳින එක හොඳ නැහැ. ඒ නිසා මාගේ තාපසින්නන් සිතක් ගෙනියන්න ඕන කියලා. උණපුරකක් අරන් ඒකට අරකින් වතුර ටිකක් අරගෙන ගිහිල්ලා කිව්වා තාපසින් වහන්සේ, "භාවනා කළා ධ්‍යාන උපද්දවන්න එපා. මේකෙන් ධ්‍යානෙ නිකම් වෙනවා" කිව්වා. මේක පොඩ්ඩක් බීපු ගම ධ්‍යානෙ නිකම් වෙනවා කිව්වා. ඔබතුමා නිකම් පාවෙන්න ගන්නවා කිව්වා. ඒ මොකද්ද? කියලා මේ එහෙනම් මේක බොන්න කිව්වා මමත් බීලා තියෙනවා කියලා. ඒ තාපසයාගේ නම වරුණ. වරුණ තාපසයාටත් දුන්නා. තාපසයා මේක දීලා තාපසයා කල්පනා කළා මෙච්චර කාලයක් තපස් රැකලා මට පාවෙන්න බැරි වුණානේ. බොලේ මං පාවෙනවනේ කියලා. වරුණ තාපසතුමන් මස් කෑල්ලක් අතට අරන් කකා එක අතක් ලෙලවා ලෙලවා ගීත කියන්න ගත්තා. ඔහු තුල සියලුම ඉසිවර මන්ත්‍ර ඔක්කොම මතක් වෙන්න ගත්තේ මේ පානේ පීපු ගම. වරුණ තාපසතුමක් කිව්වා මේක නම් බොලේ මහා වැදගත් පානයක් කියලා. ඒ නිසා අපේ හැකියාවල් ඔක්කොම උපද්දවලා දෙන, චිත්ත සංකල්පනා මතු කරලා දෙන, වේලාවකට දෙවියන් බබුන් පවා ඇහැට පේන වගේ පානයක් කියලා වරුණ තාපසයා කිව්වා මේක නම් බොලේ හොඳම දෙයක්. මේක රටේ රජුරවන්නේ කියලා රට හැමතැනම ප්‍රචාරය කරන්න ඕන හොඳම පානයක් කියලා. ඊට පස්සේ ඔන්න මෙයත් වෙරි වුණා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දෙදෙනාගෙන් තමයි කිව්වා හිමාලයේ ආසන්නව තියෙන ඒ ගම්වලට රජවරුන්ට ඒව අරගෙන ආවේ. ඒ නිසා සුරාව බුද්ධ කාලේ වෙනකොටත් සුරාවට පාවිච්චි කරන සුරා මේරේ මජ්ජපමා කියලා කියන්නේ සුරා කියලා පාවිච්චි කරනවා. වාරුණී කියලා සුරාවට කියනවා පාලියෙන්. එතකොට සුරා වාරුණී කියන නම් දෙක හැදුනේ අර මුලින්ම අර දෙන්න නිසා තමයි ඒක මේ රජතුමාට ආවේ. ඊට පස්සේ ඒ අය උණ පුරුකේ දාලා මේවා පොදි බැඳගෙන ගේන්න පුළුවන් ප්‍රමාණය මේ බලන්න මේ වෙච්ච දේවල් නේද. ඊට පස්සේ මේවා අරගෙන ආවා රජුරුව ළඟට. රජුරුවන්ට කිව්වා රජතුමනි දිව්‍යම පානයක් තියෙනවා. මේ පානේ බිව්ව කල පාවී යනවා. අමතක වූ දේවල් මතක් වෙනවා. සිත සංසිඳෙනවා. සැනසී යනවා. අමුතු දෙයක් කිව්වා. ඊට රජතුමා කිව්වා මොකද්ද අප්පා ඒ. ඊට පස්සේ මෙයාලා කිව්වා අනේ රජතුමනි මේක බොන්න කියලා මේ රජතුමාට දුන්නා. රජතුමාගෙත් ඇස් කැරකිලා ගිහිල්ලා තේජාන්විතව සිංහෙක් වගේ හිටපු රජතුමා මේ නටනවා, මේ සින්දු කියනවා, විසෝවරුන්ට උකුළුමකුළු කරනවා, සුරා සුරා සුරා කියලා සින්දු කියනවා. ඊට පස්සේ කියනවා යකෝ මේකනේ හොඳම දේ, වැදගත්ම දේ, මේකනේ අමෘත පානය, මේක අරන් වරෙල්ලා කියලා. රජතුමාගේ අනින් තවත් හිමාලයෙන් ගේන්න ගත්තා. දැන් මෙයාලා මෙහින් යනවා හිමාලයට යනවා ඉවරයක් නැති තැන. දැන් ඇමතිවරුත් ඉල්ලනවා මාලිගාවට යනකොට ඇමතිවරු දොරවල් ළඟ ඉඳලා අතවන්ලා කියනවා මට ඩිංගිත්තක් දීපන්. එතකොට මුලින් ඉඳලා එක එක්කෙනාට පොඩ පොඩ දීලා රජතුමාටත් අරන් එනවා. ඔක්කොම වෙරි වුණා. ඊට පස්සේ සුරා අර නිතර නිතර ගන්නකොට අර ගස්බෙනින් ඊට පස්සේ නිතර යන එනකොට එයා දැක්කා මේක මේක හැදෙන්නේ මේ විදිහට කියලා. ඒ නිසා නිතර නිතර යන්න බැරි නිසා රජතුමාගෙන් උපදෙස් මත රජතුමාගෙන් උපකාරය අරන් අර ගස්බෙනියක් තියවනේ. ඒ ගස්බෙනේ ගහයි පොතුයි ඒ ගහේ ගෙඩි කොළ ඔක්කොම ගත්තා. අරන් අර ඇට වර්ග, වී වර්ග, පොඩි පොඩි කෘමී සත්තු ඒ ඔක්කොම දාලා කලවල් වලට අවුවේ තියලා කැකෑරෙන්න ඇරුවා. ඒ කියන්නේ මෙයාලා සුරාව හිඳින්න ගත්තා. ඇයි මොලේ ආවනේ කල්පනාව එන්න ගත්තා මේවා සින්දුත් මෙහෙමයි කියලා. හිත යම් පැත්තකටද වැඩ කරන්නේ, හිත යම් පැත්තකටද නැඹුරු වෙන්නේ, ඒ පැත්තට ඥානෙ පහළ වෙනවා. දැන් කම්පියුටර් වලින් එක එක වැඩ කරන්න ගියට පස්සේ යාට එක එක දේවල් හිතට එනවා. ඒ අනුව වැඩ කරනවා. බයින මනුස්සයට බනින්න ගත්තට පස්සේ එක එක බැනුම් එනවා. ඒ වගේ හිත නැඹුරු කළේ ධර්ම දේශනාව වුණත් ඒ වගේ ධර්ම දේශනා නිතර කරනකොට ඒ ධර්ම දේශනාවට අනුව හිත හැදෙනවා. ඒ වගේ හිත කොයි පැත්තටද යවන්නේ මැස්ස ගහන පැත්තට වැල යනවා. ඒතර සුරාව පැත්තෙන් හිත යොමු කරපු නිසා මේ වරුණ තාපසයාටත් මේ සුරාටත් සුරා හිඳින ක්‍රමේ හිතට ආවා. ඊට පස්සේ සුරා හිඳින්න ගත්තා. ඉඳලා මුළු නගරයේම බෙදුවා. රජතුමා කිව්වා මේ දිව්‍යමය පානේ මාගේ නගරවැසියෝ සියලු දෙනා භුක්ති විඳීවා කියලා. ඉතින් ස්ත්‍රී පුරුෂ සියලු දෙනා බොන්න ඇති මේක. ඒ නගරයේම වෙනසුණා. ඒ ඊට පස්සේ අර අත් උදව්වට ගන්නයි ඉන්නවනේ. එයාලත් දැන් හිඳින්න ගත්තා. දැන් ඔන්න මෙහෙ සෙට් එකක් හැදුණා. ඊට පස්සේ ඒකෙන් ටිකක් අරන් බාරාණසියට ගියා. බාරාණසී රජුරුවත් ওই විදියට අහුණා. ඒ රටත් ඉවරයි. ඊළඟට එහෙත් සෙට් එකක් හැදුනා සුරා හිඳින්න. ඊට පස්සේ එහෙන් ගියා සාකේතේට. සාකේතෙත් ඉවරයි. එහෙන් ආව සාවස්තියට. සාවස්තියට එනකොට සාවස්තිය සර්ව මිත්‍රය කියලා රජ කෙනෙක් රජකම් කළා. ඒ රජතුමාට කිව්වා, රජතුමනි මෙහෙම දෙයක් තියෙනවා අපි ළඟ, මේක දිව්‍යමය පානයක්, මේක තමයි වැඩේ කිව්වා. ඊට පස්සේ රජතුමා කිව්වා, හරි එහෙනම් හදපල්ලා කියලා. ඊට පස්සේ ලොකු හැලිවල අර ගස් කොළන් වල ඒවා ගෙනල්ලා ඇට වර්ග දාලා සුරාව පැහෙන්න හැදුවා. හදනකොට මෙයාලට හිතුණා, මේක දැන් සුරා මේ අපි හවස් කාලේ හදන්න ගත්තේ, මේවා පැහෙනකොට මීයෝ ඇවිල්ලා කන්න පුළුවන් කියලා ඒවයි කටවල් රිදි වලින් වහලා අර පැහෙන්න වහලා තිබ්බනේ. ඒවා ටික මීයෝ කයි කියලා හැම කලයකම බැඳලා තිබ්බා බලලෙක් ගානේ මීයෝ කයි කියලා. එතකොට අර සුරාව පැහිලා පැහිලා දෙපැත්තෙන් ඉතිරෙනකොට අර බලල්ලු පූසෝ ඒවා ලෙව කෑවා. ලෙව කනකොට පූසෝ ටික වෙරි වුණා. ඔවුන් එතනම වැටුණා. වරිනකොට මීයෝ ආවා. මීයෝ එනකොට ආය මීයෙක් කන්න නැගිටින්න පූසේ නෑ. එහෙනම් මීයෝ මොකද කළේ? මීයෝ පූසන්ගේ කන් කෑවා, වලිගේ කෑවා. එතකොට අර ඒවා ඒ සුරා හිඳින තැන බලන්න ගිය ඇමතිවරු රජතුමාට ඇවිල්ලා කිව්වා, රජතුමනි මේ හැලිවල බැඳලා හිටපු මේ බලල්ලු ඒ සුරා මේ හිඳින දේ මේ වතුර බීලා මැරිලා කියලා. රජතුමා ඒ වෙලාවම කල්පනා කළා, එහෙනම් මේ අපිට හොඳ පානයක් කියලා විසක් පොවන්ඩයි මේ දෙන්න උත්සාහ කළේ කියලා දැම්ම හිස ගසා දාපන් කිව්වා. එතකොට සුරා කලින් කෙනාපු මේ උණ බටේක දාලා සුරා ටිකක් වෙනම තියන්නේ. ඒක සුරායි වරුණයි දෙන්න අරව පැහෙන්න දාලා ඒ දෙන්න වෙනම බයිට් එකක් අරන් එතන යබ්බනවා ඒ දෙන්න. බිබීනකොට තමයි අරෙන් පණවිඩි ආවේ මේ දෙන්නගේ ඉස ගසා දාන්න කියලා. ඉතින් මෙයාලා සින්දුකි කිය නටනවා. නටනකොට මේ අර වදකයෝ කඩු අරගෙන ආවා. අරන් එනකොට මේ දෙන්නට පෙනුනේ දෑගි බෝ ගරන් එනවා වගේ. ඉතින් සින්දුකි කිය නටනටා දංගෙඩියට ගියා. දංගෙඩියේ සින්දුකි කිය නටනටා ඉන්නව අර බීලා. ඊට පස්සේ කඩුව උස්සලා බෙල්ලට ගහනකොටත් අහෝ සැපයි නියමයි නියමයි නියමයි කිය තමයි එදෙන මැරුණේ බීලා. ඊට පස්සේ ඔය වැඩ ටික වෙන අතරේ අර පූසන්ගේ වෙරි නැති වුණා. ඊට පස්සේ පූසෝ ටික නැගිට්ටා. නැගිටිනකොට රජ්ජුරුව කල්පනා කළා, බොලේ මේවා මැරෙන්නේ නැති ජාතියන්නේ, අපරාධය අර දෙන්න අපි මරලා දැම්මානේ, කාන්නේ මේක අනිත් රාජ්‍යවලත් පාවිච්චි කළා කියලා දැන් අපිට පණිවිඩ ආපු නිසා අපි මේ නගරේ මැදියේ හොඳට මණ්ඩපයක් ගහලා මණ්ඩපේ අපි මේවා බොන්න ගමු දැන් කියලා ඔන්න මණ්ඩපයක් ගහලා වෙලාවට නැකතට තිතට දැන් මේ ටික බොන්න පැලෑන් කරා. කළා රජතුමායි සේනාවයි සියලු දෙනා මේ හට්ටි මුට්ටි ටික අරගෙන ගිහිල්ලා බොන්න ලැහැත්ති වෙලා ඉන්නකොට බලන්න මේ ලෝකයේ ස්වභාවය. ඒ මොහොතේ ශක්‍ර දේවේන්ද්‍රයා දිවසින් බැලුවා, මේ කාලේ මනුස්ස ලෝකෙන් දෙවුලු උපදිනයි අඩුයි, සුරාව පැතිරෙන කාලෙට දෙවුලු උපදිනයි අඩු වෙනවා. දින සක්දිවිඳු කල්පනා කළා, ඉස්සර වාගේ දෙවුලු උපදින්නේ නැහැ දැන් කට්ටිය. මේකට හේතුව ඇයි? මවට සලකන්නේ නැද්ද? පියාට සලකන්නේ නැද්ද? යහපත් දේවල් පුරුදු කරන්නේ නැද්ද? මිනිස්සු අප්‍රමාදී නැද්ද කියලා මනුස්ස ලෝකේ බලනකොට යහපත් ගුණධර්ම වනසන ජීවිතේ ප්‍රමාදයට පත් කරන රහමෙර පානය කරනවා. මේ වෙනකොට නගර ගණනාවක් විනාශ වෙලා සාකේ සැවැත් නුවර සර්ව මිත්‍ර රජතුමාගේ රාජධානිය දැන් බොන්න මේ මොහොතේ පටන්ගෙන මා මේකට වැඳිහත් උන්නේ නැත්තම් මේ ජම්බුද්දීපේම අවසන් වෙනවා කියලා බමුණෙක්ගේ දුප්පත් බ්‍රාහ්මණෙක්ගේ වේශයක් මවාගෙන සුරා බඳුනා. සුරා බඳුනක් කලයක් අරගෙන දැන් මේ ජාතකතාවේ නම කුම්භ ජාතකේ. මේ ජාතකතාවේ නම කුම්භ ජාතකේ. කුම්භ කියලා කියන්නේ සුරා කලේ. සුරා කලයක් අතට අරගෙන අහසේ හිටියා රජතුමාට පේන්නේ. එතකොට රජතුමා දැක්කා අහසේ ඉන්න මේ තාපසින් වහන්සේ දැක්කා. දැකලා රජතුමා අහනවා, කවුද මේ ආකාශයේ ඉන්නේ? මේ අතට කලයක් අරගෙන ආකාංශයේ ඉන්න මේ බ්‍රාහ්මණයා කවුද? ඊට පස්සේ ඒ බමුණ ආකාශය ඉඳලා කිව්වා, මේක මිලදී ගන්න, මම මේක විකුණන්න ගෙනාවේ, මේ කලේ මිලදී ගන්න කියලා. ඊට පස්සේ මේක මිලදී ගන්න කියලා අහසේ ඉඳලා කියන ඔබ කවුද? ඊට පස්සේ කිව්වා, මං බ්‍රාහ්මණෙක්, මේ කලේ තියෙන්නේ ගිතෙල් නෙවෙයි, මේ කලේ තියෙන්නේ තලතෙල් නෙවෙයි, මේ කලේ තියෙන්නේ ඔක්කකුරු නෙවෙයි, මේ කලේ තියෙන්නේ මීපැණි නෙවෙයි, මේ කලේ තියෙනේවා තියෙන්නේ බොන දෙයක්. මේක බිව්වොත් මේකෙන් ලැබෙන ප්‍රතිඵල ටික ගැන අහන්න, අහලා මේක කවුරු හරි මිලදී ගන්න. ඔන්න දැන් ඒ කලේ තියෙන සුරාවනේ, සුරා බිව්වොත් ඒකේ ප්‍රතිඵල. මේ පානය බී පියවරක් පියවරක් පාසා පෙරලේද, ප්‍රපාතයට වලට ගුහාවටද, අපිරිසිදු මඩවලටද, ගවරවලටද වැටේද, අනුභව නොකළ යුතු බොහෝ දේ අනුභව කරන්නේද, ඒ සුරාවෙන් පිරුණ මේ කලයේ මිලදී ගනිව්. මේකේ තියෙනවා බිව්වොත් එහෙම තියෙන පියවරේ වැටෙනවා. පුටු පෙරලගෙන, මේස පෙරලගෙන, ඇඳම් පෙරලගෙන, බඩු පෙරලගෙන, කෝප පෙරලගෙන, හරි හරි නෑ නෑ කියලා සැලුට් එක ගහගෙන මේ යන පානයක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මේක කුණු කානුවෙත් වැටෙනවා, වැසිකිලි වලෙත් වැටෙනවා, කුණු බක්කියෙත් වැටෙනවා. සිංක එක කියලා සිංක එක ළඟ තියෙන මේ බක්කියටත් වැටෙනවා. ඒ නිසා මේ වාගේ පානයක් තියෙන්නේ මේක මිලදී ගන්න කිව්වා. ඇයි බින්දුනි ඉන්දියාවේ ගිහිල්ලා අපි ඉන්දියාවේ හෝටලයක නැවතිලා එක බීපු මිනිස්සේ ලංකාවෙම ගිය තවත් කණ්ඩායම මිනිස්සේ බීලා මේ මිනිස්සේ ආවා වෙරි මතෙන් ඇවිල්ලා ගත්ත පිඟානය. එරම් බත් ටිකක් බෙදාන, වෙන්ජනත් බෙදාගෙන මෙයා කනවා. මෙයා පිඟානේ කියලා අරන් තියෙන්නේ රොටියක්, චපාතියක්. චපාතියට බත් බෙදාගෙන තමයි මේ කන්නේ. අවසානයේ චපාතියත් හේදුවා මේ මොකද්ද ටැප් එකේ. එච්චර සිහි කල්පනාව ඇති වෙනවා මේ පානේ බිවොත්. අද කාලි පානේ විස්තරයක් කිවි. ඉතින් සක්දිවිඳු කියනවා, මේ ඉදින් යම් සුරාවක් පානය කර සිතෙහි ප්‍රභූත්වය නැති වෙනවා නම් වැදගත්කම නැති වෙනවා. මත්පැන් නම් වූ කහට ගන්නා වූ ගවයෙක් මෙන් ඇවිද මීහරකෙක් වගේ ඇවිදින්න ගන්නවා. මම බැන්නක් කියන්නේ බා මේ පොතේ තිනෙක් කියන්නේ. අනාථයෙකු මෙන් ගායනා කරයි. ඒ කියන්නේ අර මිනිස්සු සල්ලිල්ලා කියන්නේ සින්දු කිකේනේ. එයාගේ හාඳයි තාලේ වැඩක් නැහැ. මේ මිනිස්සයා මොනව හරි ඉල්ලලන්නේ මොනව හරි කියන්නේ. ඒ වාගේ අනාථයෙක් වගේ තාලේකුත් නැහැ, හඬකුත් නැහැ. මෙන්න ගීත කියන්න ගන්නවා මේක බිව්වට පස්සේ. ඊට පස්සේ අනාථයෙක් වගේ නටන්න ගන්නවා. සුරාවෙන් පිරීලා තිනවා. මේ පානේ බිව්වොත් එහෙම වෙනවා, කැමැති නම් සල්ලි දීලා ගන්න මේක කියෝ. ඊට පස්සේ කියනවා, ඉදින් යම් සුරාවක් පානය කර අචේලකයන් මේ නිර්වස්ත්‍රව ගමේ වීදියන්හි ඇසිරෙයිද, වස්ත්‍ර නැති වෙනවා කියනවා. ඊට පස්සේ සිහි මුලා වෙලා සිත ඇත්තේ බොහෝ වෙලා සයනය කරයිද, වැටිච්ච තැන ඔහේ බුදියනවා. මේ කලේ බොන්න කියනවා. අපි සුරා බීම මිනිස්සු දැකලා තියෙනවා. ඉතින් මේ මිනිස්සුන්ට සී කල්පනාව කොච්චර නැති වෙනවද කියනවා නම්, සරම කියන්නේ ඉනෙන් පල්හැට අඳිනවනේ. මේ බීව මිනිසයා සරම ඔළුවේ ගැට ගහ ගන්නවනේ. ඒතර මේ මිනිස්සයාට කල්පනාවක් නැහැ මම මේ හෙළුවේ යන්නේ කියලා. ඊට පස්සේ ඉදින් යම් සුරාවක් පානය කර නැගිට තෙමේ වෙවුලන්නේ හිසද අතද සොලවමින් රූකඩයක් මෙන් නටයිද, ඒ සුරාව පිරුණ මේ කලේ මිලදී ගන්න. ඉදින් යම් සුරාවක් පානය කර ගින්නෙන් දැවුණු මෙන් නිදද්ද, අනතුරුව සිවලුන් විසින්ද කනු ලබයිද, සිරගේ ලෑමටද හිංසාවටද වස්තුහානියටද පත්වෙයිද, ඒ සුරාවෙන් පිරුණ මේ කලේ මිලදී ගන්න කියනවා. මේක බිව්වොත් එහෙම පිච්චිච්ච මනුස්සේ කතපයි හොල්ලා ගන්න බැරුවන් ඔළු හොල්ලලා ආ ආ කිකිය ඉන්නේ. ඒ වාගේ වැටිච්ච තැන ඇහැ බාගෙට ඇරලා ආ ආ කිකිය ඉන්නවා කියනවා මේක බිව්වොත්. ඊට පස්සේ හිවල්ලු බල්ලු ඇවිල්ලා මූණ ලෙව කනවා කියනවා. ඊට පස්සේ හිරේට යවෙනවා කියනවා. ඊට පස්සේ වස්තුහානිය සිද්ධ වෙනවා කියනවා මේක බිව්වොත් එහෙම. ඉතින් කැමති නම් මේක සල්ලි දීලා ගන්න කියනවා. ඉතින් යම් සුරාවක් පානය කර නොකිව යුත්තක් කියන්නේද, සභාවේ හුන්නේ පහ වූ වස්ත්‍ර ඇත්තේ වේද? කුණු තැවරුණේ වමනේ වැකුණු ශරීර ඇත්තේ විපතට පත් වූයේ වේද? ඒ සුරාවෙන් පිරුණ මේ කලය මිලදී ගනිමු. මේක කියනවා සුරාවෙන් මෙයා මේ මත් වුණාට පස්සේ කියන්න ඕන නැති දේවල් කියනවා. සභාවක වුණත් වස්ත්‍ර නැතුව ඉන්නවා, කුණු තැවරිලා ඉන්නවා, වමනේ ගෑවිලා ඉන්නවා, ඉතින් විපතට පත් වෙනවා. කියන්න ඕන නැති දේවල් කියනවා මෙයා. ඊට පස්සේ කතා කරන්න දන්නේ නැහැ, මේ ඉන්නේ දුව, මේ ඉන්නේ බිරිඳ, මේ දරුවෝ ඉන්න තැන. දැන් බීපු මිනිස්සේ දරුවෝ ඉන්න තැන කතා කරන්න ඕන දේවල් නැති දේවල් දන්නේ නැහැ. ඒ සුරාපානේ ආනුභාවය. අර සුරාවේ තමයි ඔයා තේජස් දෙන්නේ. යම් සුරාවක් පානය කර මාන්නෙන් යුක්ත වේද, අධික මාන්නෙන් යුක්ත වේද, ඒක මිලදී අරන් පානය කරන්න කියනවා. ඉතින් යම් සුරාවක් පානය කර මම සියල්ලන්ටම වඩා උත්කෘෂ්ට වෙමි සිතයිද? මම සියල්ලටම වඩා උත්කෘෂ්ට, ඒ කියන්නේ එයා ඒ බොන මිනිහ ගමේ හිටියොත් එතනින් එහා කෙනෙක් නැහැ. එයා තමයි ලොක්කා. වරයු කියන ඕන එකේ ඕන එකෙක් වරයු කියනවා. මං කිසිවෙකුට බය නැහැ කියනවා. යගෙකුටවත් බය නැහැ කියනවා. බිව්වට පස්සේ ඊට පස්සේ ඇස රතු වෙලා කියනවා. පොළොව මගේ යයි හඟේද? මේ ඔක්කොම මගේ කියනවා. මේ ඒරියා එකම අපේ කියනවා. ඊට පස්සේ සිව් දිසාවට අධිපති රජුද මාහා සමාන නොවේ යයි සිතයි. ජනාධිපති වරෙන් කියනවා. ඊට පස්සේ නමත් කියලා කට්ටිරි කියලා ඕන එකෙක් වරෙන් කියනවා. මං එකෙකුටව සැලෙන්ඩර් නෑ කියනවා. මං බය නෑ කියනවා. ඒ රටේ රජතුමා පවා ඔහුගේ යටතේ ඉන්න කෙනෙක් විදිහට තමයි කියලා හිතෙනවා කියනවා. සුරාව ගත්තට පස්සේ මේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ මීට අවුරුදු 2600කට කලින්නේ. ඒතර මේ සිද්ධිය වෙන්නේ මිනිසයන්ගේ ආයුෂ බොහෝ කාලයක් වැඩි අවුරුදු 100,000 ගානකට කලින්නේ. ඉතකට බලන්න ඒ වගේ හෝදුවාව ඒ සුරාවේ රසණි අදටත් තියෙනවානේ. මේ මේවා අද කාලේ වගේනේ. ඊට පස්සේ හරි මාන්නක්කාරයි කියනවා. එයාට එහා කෙනෙක් නෑ. එයා කියන දේ අනිත් අය අහන්න ඕන. අධික මාන්නෙන් යුක්ත වෙනවා, කලහ කරනවා, කේලම් කියනවා, අගුණ කියනවා, හෙළුවෙන් ඉන්නවා, ඊළඟට හෙළුවෙන් දුවනවා, ඊළඟට හොරු වුණත් දූර්තේ වුණත්, කියන්නේ නරක වැඩ කරන අය, හොරකම් කරන අය, ඒ හොරකම කරන්න කලින් බොනවා. ඊට පස්සේ හොරකම් කරලත් බොනවා. සල්ලාලකම් කරන අය බොනවා. ඉතින් මේ ඒ වගේ අයගේ වාසස්ථානයක් කියනවා. ඉතින් පුළුවන් නම් කැමති නම් මේක අරන් බොන්න කියනවා. ඊළඟට ලොව සමෘද්ධිමත් වූ සම්පතින් පිරුණා වූ නොයෙක් දහස් ගණන් ධනය ඇති කුලයෝ වේ දේවා මේ සුරාව කරනකොට විනාශ වූ ධනය ඇති බවට පත්වන්නේය. මේක බිව්වට පස්සේ ධනවත් අය හිඟමනට වැටෙනවා කියනවා. ධනවත් අය ඉඟමනට වැටෙන පානයක් තමයි කියනවා. කැමති නම් මිලදී අරන් බොන්න කියනවා. යමක් නිසා ධාන්‍යද ධනේද රන්ද රිදීද කෙත්වත් ගවයන්ද විනාශ වෙද්ද ධනවත් කුලයන් විනාශ කරන සුළු වේද? එබඳු සුරාවෙන් පිරුණ මේ කලයේ මිලදී ගනියෝ. තමන්ගේ තියෙන වස්තු බහුභෝග විනාශ වෙනවා. ඇයි ඔය කුඩු බොන්න එහෙම පුරුදු වුණාට පස්සේ අනුන්ගේ වැලවල් වල තියෙන ඇඳුම් පවා විකුණනවානේ. ගේ දොරවල් වල තියෙන හැම දෙයක්ම විකුණනවානේ. අනුන්ගෙන් හොරකම් කරන පොඩි දේ අරන් විකුණලා සුරාව ගන්න තමයි, මත්පැන් මද්දරවි පාවිච්චි කරන්න තමයි හිත නැවෙන්නේ. නිකම්ම හොරෙක් වෙනවා. ගෙදර බඩුවක් මුට්ටුවක් තියන්නේ. මම මතකයි එක අපි දන්න එක කෙනෙක් හිටිය බීඩි බොනවා. අයිති සුරාව කියන්නේ මේ රාරකු නෙවෙයි බීඩි බොන්නේ. බීඩි බොන්න දවසක් සල්ලි නැතුව මේ මිනිසයා ගෙදර තිබ්බ චූටි මල් පෝච්චියක් තියුවා. ඒ මල් පෝච්චිය විකුණුවා මේ බීඩි ගන්න. අවසානයේ මිනිසුන්ගේ ගෙවල් වලට ගියාට පස්සේ මේ පොඩි ඇඳක් තියෙනවා, උයන්ඩ මුට්ටි ටික තියෙනවා, වතුර ගේන්න වතුර කලේ තියෙනවා, අතු ගාන්න කොස්ස එලිපත්ත තියෙනවා. මොකවත් නැහැ ගෙදරක බඩු විකුණලා. අවසානයේ මම දන්න විදියට ගෙදර වහලේ උලුත් වික්කා බීඩි බොන්න. ඉතින් ඔන්න ස්වභාවය. ඉතින් මැටි ටිකත් විකුණනවන රන් රිදී මුතු මැණික් ගැන කවර කතා. සාමාන්‍ය බොන මනුස්සයෙක් ඉන්නවා කියන්නේ ගෙදර ගෑනු කෙනාට රත්තරන් ආවරණයක්. රන් රිදී මුතු මැණික් මං ගම් වල හැටියට කියන්නේ කවදාවත් පළඳගෙන ඉන්න බෑ. ඒවා විකුණලා හරි බොනවා. ඊට පස්සේ දියුණුවක් ඇති වෙන්නේම නෑනේ අපායමුඛ කියලානේ කියන්නේ. ඒ කියන්නේ ධනය හම්බ කරන එක උල්පතක් වගේ නම් ඒ උල්පතේ වතුර ටික වක්කඩියකින් ඇරියා වගේ තමයි බොන්න ගත්තට පස්සේ. කොච්චර ගත්තත් ඉතුරු වෙන්නේ නැහැ මෙහින් යනවා. ඊළඟ සුරාවට සම්බන්ධ වුණාට පස්සේ යාළුවෝ වැඩි පිරිවරා ගන්නවා. ওই බොන එක නතර කරන්න බලන්න එක යාළුවෙක් නැති වෙනවා. එහෙනම් යාළුවෝ Taman පිරිවරාගෙන ඉඳලා තියෙන්නේ බොන්ටනි. වෙඩින් එක අපි සූරාව පාවිච්චි කරන්නේ මේක අපි බොන්න දෙන්නේ නැහැ කියලා කිව්ව. කීයෙන් කී දෙනාද වෙඩින් එකට එන්නේ කියලා බලන්න. එහෙනම් වෙඩින් වලටත් මේ කට්ටිය ඔක්කොම එන්නේ බොන්නනේ. අවුරුදු කාලෙට කියන්නේ අපි නම් සූරාව පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා මේ කැමති කෙනෙක් එන්නේ කියලා. ඉතින් එහෙනම් මේ අවුරුදු වලට කට්ටිය ඔක්කොම ගෙවල් වලට එක්රොක් වෙන්නේ බොන්නනේ. ඇයි ඒව නැහැ කියපු ගමන් ඇයි මග හරින්නේ? ඇයි බොන්නේ නැති අයට මේ අත්හැරලා යන්නේ තනි කරන්නේ? එනං ඔහු ඇසුරු කළා තියෙන්නේ බීමනාව මුල් කරගෙන. බීපු අයට බොන යාළුව ගොඩායි. බොන් නැති කෙනාට බොන යාළුව අත්හැරෙන. ඊට පස්සේ පුරුෂතේ මේ යම් සුරාවක් පානය කර දුෂ්ට ස්වභාවය ඇතිවේ පියාටද මවටද ආක්‍රෝෂ කරයි. පියාටයි අම්මයි තාත්තට පවා බහිනවා. බීලා නැන්දනියද එලෙසෙම ලේලියද භාර්යාව කොට ගනී. නැන්ද අම්මයි ඊළඟට යේලිට නරක වචනින් කතා කරන නරක දේවල් කියනවා. මේ සුරාව එවැනි සුරා ගන්න කියනවා. අපිටම අපි සමහර වෙලාවට ඔය ගම්බද අසපුවල වාසය කරනකොට මිනිස්සු ඇවිල්ලා දුක් ගැනවිලි කියනවා. මිනිසයා බීලාවට පස්සේ තමන්ගේ දුවට ඇඳට කතා කරනවා. එච්චර සිහි කල්පනාවක්. බීලා තමන්ගේ දුව අඳුර ගන්න බෑ. ඉතින් නැන්දම්මයි ඉල්ලා ගැන කවර කතාද? ස්ත්‍රියන් සුරාවක් ප්‍රාණී කර දුෂ්ට ස්වභාවය ඇති මාමාටද ස්වාමියාටද ආක්‍රෝෂ කරයි. කාන්තාවක් එහෙම බොනවා කියන්නේ මාමටත් බයිනෝ ස්වාමියාටත් බයිනෝ ඔක්කොටම බයිනෝ. 16ටද ගෙදර වැඩකාර කරන ගෑනු කෙනෙක් බිව්වෝ ගෙදර වැඩකාර කරන 16යා තමන්ගේ මිනිහා කරගන්නවා. කවුද අහල පහල ඉන්න පිරිමියෙ මිනිහා කරගන්නවා කියනවා බොන එක්කෙනා. ඒ නිසා ඒ වාගේ සුරාවක් මේ තියෙන්නේ කැමැතිනම් මිලදී ගන්න කියලා අර කල්ලි අතීතය යන සක්දිවිඳු මේ කියන්නේ. පුරුෂ තෙමේ යම් සුරාවක් පානය කර ධර්මී හැසිරෙන සමන බ්‍රාහ්මණයන්ට හිංසා කරලා ඒ හේතුවෙන් අපායට යන්නේද එබඳු සුරාවෙන් පිරුණු මේ කල්ලි මිලදී ගනි. සමන බ්‍රාහ්මණයන්ට පවා දොස් පරොස් කියනවා කියන බීලා. ඇයි බීවට පස්සේ යා ගෑ ගන්නවනේ ආඳුරන්ට බයිනවා. ආඳුරන්ට බයිනවා බීවට පස්සේ. ඉතින් නිරේ උපදිනවා කියනවා ගිහිල්ලා. යමක් පානය කර ඒකාන්තයෙන් කයින් වචනෙන් සිතෙන් දුසිරිතේ හැසිරේද දුසිරිතේ හැසිරි නිරයට යේද එවැනි සුරාවෙන් පිරුණ මේ කලෙ මිලදී ගනිව්. පව් කරගන්න නම් හොඳම ක්‍රමයේ තමයි මේ මේ පව් කරන පාපේ දොර අරිනවා සුරාව. ඒ නිසා ඒක ගන්න කියන කැමතින. යම් සුරාවක් පානය කර වහා කටයුත්තා පැමිණි කල්ලි පණිවුඩේ යැවීමේ යොදවන්නේ. යැනි ඉක්මනින් කරන්න ඕන දෙයක් පාස්සේ කරනවා ඔය කාට හරි කියනවා කියලා කල් දානවා බීබු මිනිහා. ඊට පස්සේ කියපු කරුණ නොදනීද එබඳු සුරාවෙන් පිරුණ කලය තමන් කියපු එකවත් දන්නේ නැහැ. ඕකට හොඳම උදාහරණය තමයි අර රාජසිංහ රජුරු ඇහැලේ පොළ පවුලම පොඩි දරුවා වංගෙඩිය දාලා කොටන්න කිව්වා. මේ අනිත් දරුවෝ දෙන්නගේ බෙල්ල කපන්න කිව්වා. අම්මා මේ වැවට දාන්න කිව්වා. ඊට පස්සේ රාජසිංහ රජුරු කිව්වා මම එහෙම එකක් කිව්වේ නැහැ කියලා. බීලා නියෝගී කළේ. පස්සේ මතක නැහැ. බීලා ඉන්න වෙලාවට රජතුමාට ළඟ ඉන්න අය ඔත්තු කියලා අර ඇමතිතුමා ඔබතුමාට විරුද්ධයි කියලා ගහපි ඔකගේ බෙල්ලට කඩුවෙන් කියනවා. රජතුමාගේ වචනෙන් බෙල්ල කපනවා ඇමතිවරුන්ගේ. පහෝදා රාජසභාවේ රජ්ජුරු අහනවා කියන කෝ අර අමාත්‍යාවේ නැණි කියලා. තමන්ම ඊයේ රාත්‍රියේ බෙල්ල කපන්න කිව්ව අද මතක නැහැ. ඉස්සර රජ කෙනෙක් තමන්ගේ පුතාගේම බෙල්ල කඩලා මේ මස් උයල දියන් කියලා කිව්ව සුරාව පානය කළා. තමන්ගේ දරුවා මරාගෙන කෑවා. උදේ සිහි කල්පනා වෙනකොට මතක නැහැ. මාලිගාව පුරා දුවලා තිනවා දරුවා හොය හොයා. මේ සුරාවේ තියෙන ආදීනව බලන්න. ඉතින් ඒ නිසා බොන තාත්තා කෙනෙක් හිටියොත් ඉතින් ඒව ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ. නෝනලා ටිකත් ගානට සෙට් වුණා අපේ මහත්තයා පොඩ්ඩයි බොන්නේ. එයා බිව්වට ගානන්නේ. එයා ඒ බිව්වට එයා කාටවත් කරදර යන්නේ. ගානට තෙල් ගානවා. සංසාරේ ඒ පාප කර්ම ජෝඩුවම එකට විඳගෙන යයි. ඊට පස්සේ තියෙනවා ලැජ්ජා සහිත සිත් ඇත්තේ නමුදු සුරා මතින් මත්තුයේ ලැජ්ජා රහිත බව ප්‍රකට කෙරේද. ලැජ්ජාව තියෙනවා හොඳට සියෙන් එනකොට බීපු ගමන් ලැජ්ජාව නැති වෙනවා. ඊට පස්සේ ප්‍රඥාවන් හොඳට නුවණින් යුක්තව වගේ ඉන්නවා කල්පනාව තියෙනවා බීපු ගමන් පොඩි ළමෙක් වගේ වෙනවා. වැදගත්කම සම්පූර්ණයෙන්ම ඉවරයි. ඊට පස්සේ කියනවා සුරාවක් පානය කර එකට රැස් වී නිදද්ද එක ගොඩේ බුදිනවා. වැඩ කරන අයයි සේවකයෝයි කොයින් හරි පිටින් ආපු මිනිස්සුයි ඔක්කොම එක ගොඩේ එක රොත්තට නිදා ගන්නවා මේ බීපු මනුස්සයා. අර බොන්න කලින් ආයේ කිට්ටු වෙන්න දෙන්නේ නැහැ, ඔෆිස් එකට කාටවත් එන්න දෙන්නේ නැහැ. එයා පාඩුවේ තනියෙන් ඉන්නවා. බීපු ගමන් මොකෙක් එක්ක හරි කමන්නේ බුදිනවා රංචුවට. ඊට පස්සේ ආහාර නොගන්නා වූ බිම දුකසේ සයනය කරේද. ආහාර නොගන්න කාම බීමක් ගැන ගානන්නේ ඔහි වැටල බුද්ධි. ඊළඟට දුර්වර්ණීය බවටත් නින්දාවටත් පත් වෙනවා. ඊළඟට පාට නැතු වෙනවා. මෝනේ ලස්සන පාට නැහැ. තොල් කළු වෙනවා. දැන් බලන්න ওই තරුණ ළමයි සුරාව බීලා තොල් කළු වෙලා කැත වෙලා. දත් කහ පාට වෙලා. මෝන වේලිලා ගිහිල්ලා ඇස් යටට ගිහිල්ලා දැක්ක ගම හිතෙන කුඩුකාරයෙක් වගේ කියලා. එච්චරම මේ දුරු නින්දාවට පත් වෙනවා. ඉතින් යම් සුරාවක් පානය කර ගෙලෙහි බැම්මින් පීඩාවට පත් වූ ගවයම් මේ නිදයි. ගවයෙක් ලණුවක් දාලා අදිනකොට අර ඔළුව එක පැත්තකට ගිහිල්ලා තියෙන්නේ ලණුවකින් අදිනකොට. ආන් ඒ වගේ කියනවා බීපු අය නිදා ගන්නකොට. ඊළඟට බීපු කෙනාට බර උස්සන්න බෑ කියනවා. බීපු කෙනාට ඒ මේ සුරාවේ වේගේ දරා ගන්න බැරුම් කියනවා. ඒ විදිහට සින්දු කියන්නේ නටන්නේ. මිනිස්සු යම් සුරාවක් දරුණු විශේෂ යු සර්පේකු මෙන් දුරු කෙරෙද්ද. නුවණ තියෙන කෙනෙක් මේ සුරාව දුරු කරන්න ඕන කියනවා. දරුණු විස තියෙන නයි පොළොංගු ඈත් බය දිහා බලනවා වගේ බයෙන් බලන්න ඕන කියනවා සුරාව දිහා. සුරාව ලොව කවරක් නම් මිනිසෙක් පානය කිරීමට සුදුසු වේද? නුවණ තියෙන මිනිහෙක් නම් සුරාව කියනක අහලකටවත් ගන්න සුදුසු නෑ කියනවා. සුරාව කියනක පාවිච්චි කළා දසබෑ රජ්ජුරුවන්ගේ දරුවෝ ටික එකිනෙකා කාකොටාගෙන මැරුණා කියනවා. ඒක තියෙනවා ඒ ජාතක කතා 44 වෙනි පොතේ ගතපඬිත ජාතකයේ තියෙනවා. දසබෑ රජ්ජුරුවන්ගේ දරුවෝ සුරා බීලා එකිනෙකා කාකොටාගෙන මැරෙනවා. සුරාව පානය කරලාමයි සුරා අසුර කියන ભેදේ ඇති වුණේ. සුරාව බීලා තමයි සක්දෙවිඳුගේ මැදිහත් වීමෙන් දිව්‍ය ලෝකෙන් අසුරයෝ අයින් කළේ. සුරා පානය කළා වෙරි මර්ගාතේ ඒ අය දැම්මා මහමෙරු පර්වතින් පල්ලහැට. ඉතින් රජතුමනි මේකේ තියෙන දීකිරි මීකිරි උක්කකුරු මේ පැණි මේ සුරාව ඔයා කැමති නම් මේක මිලදී අරන් බොන්න කිව්වා. රජතුමා කිව්වා අම්මෝ මොලේ තියෙන කෙනෙක් ඔය කියපු විස්තරත් එක බොන්නේ කොහමද ඕක? අනේ මේ මට නම් එපා කිව්වා. ඕක විස්තර කළා දුන්න ඔබතුමාට මම මේ රාජ්‍යයෙන් භාගයක් දෙන්නම් කිව්වා. අනේ මට රාජ්‍යයෙන් භාගයක් එපා රජතුමනි, ඔහෙම තියාගන්න මම සක්දෙවිඳු කියලා සක්‍ර සම්පත්තියේ පෙන්නලා සුරාව පානය කරන්න එපා කියලා අවවාද දීලා පිටත් කළා. හැබැයි ඒ හැලි බින්දා හැලි බින්දලා රජතුමා සුරාව පානය කළේ නෑ. හැබැයි රජතුමා සුරාව පානය නොකළාට ওই සුරා හදපු කට්ටියක් හිටියා නේදන? ඒ උන් ටික ආයෙ හැදුවා. ආයෙත් ඒ නගරේ රජතුමාට හොරෙන් සුරාව නැති වුණා. අර හොඳ රජෙක් ඉන්න නිසා තමයි සුරා බොන අයට ඊට පස්සේ දඬුවම් නියම කරන්න ගත්තේ. මේ විදිහට ඒ රජතුමා සර්වමිත්‍ර රජතුමාන් සුරාවෙන් ඈත් වුණා. නමුත් අනිත් අය ජම්බුද්දීපේ දා ඉඳලම සුරාව ආවා. පින්වත් විසාකා, ඒ සර්වමිත්‍ර රජතුමා තමයි අපේ ආනන්ද. සංසාරේම බිව්වේ නැති නිසා ආනන්දගේ මතක ශක්තිය වැඩි, සිහි කිරීමේ ශක්තිය වැඩි, ධාරණ ශක්තිය වැඩි. ඉතින් ඒ සක්දෙමිඳු වෙලා හිටියේ අපේ බුදුරජාණන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට මම දැක්කා මීට අමතරව මේ ධම්මපදීපිකාවේ තියෙනවා මේ සුරාව ගැන. අපි ඒ කාරණාවත් වචනයක් සිහි කරලා ඉන්නේ කොහොඳයි. ඒ තමයි සුරාපානී ආදීන විදිහට නිරේ අවුරුදු කෝටි ගාණක් පැහැෙනවා. මනුස්ස ලෝකෙට ආවොත් එහෙම හිත උමතු වෙනවා. ඊළඟට ලැජ්ජා ගති අඩු වෙනවා. පහත් ගති ඇති වෙනවා. ලාමක ආසාවල් නරක ගති පහත් ගති ඇති වෙනවා. ඊට පස්සේ හැම වෙලාවෙම සෝකිය මෝනේ හිනාව නැහැ. බීලා බීපු කෙනෙක් නිරේ ඉපදිලා මනුස්ස ලෝකෙට ආවට පස්සේ එයාගේ මෝනේ සතුට අඩුයි. ඊළඟට විරූපීව උපදිනවා. ලස්සන අඩු වෙනවා බීපු අය. ඊළඟට කියනවා මේ සුරාව බොන්න ඕන කියලා, මේ යම්කිසි වතුරක් බොන්න නිහිතෙන්නේ සුරාව බොන්න ඕන කියලා, මේ ඇති වෙන පිපාස මාත්‍ර ඉවස ගන්න බැරුන්නේ බොන්නේ. ඒ සුරාව බොන පිපාස මාත්‍ර ඉවස ගන්න බැරි මේ මිනිසයා නිරේ ගිහිල්ලා ගිනිසර කොහොමනම් ඉවසන්නද කියලා අහනවා. ඉතින් බොහෝ දුකටපත් වෙනවා. ඉතින් සක්විති රජ සැප විඳින, මිනිස් සැප විඳින, දෙව්ලොව සැප විඳින, නිර්වාණ සුවය විඳින ඔක්කොම නැති කරගන්නවා කියනවා මේ අසුරාව බීලා. සතර අපායට වැටෙනවා. තමාවද ජීවිතේද ධනේද සුගතියද අහිමි කරගන්නවා. ඊළඟට නිරේ තිරිසන් ලෝකයේ ප්‍රේත අසුර ලෝකවල උපදිනවා. සුරාව කියන එක ආදීනව කෙනෙකුට තේරෙනවා නම් සිහිනෙන් දැක්කත් බය වෙනවා කියනවා සුරාව. හීනකින්වත් පේන්න එපා කියලා සත්පුරුෂයෝ පතනවා කියනවා. සුරාව කියන එක හීනෙන්වත් පේන්න එපා කියලා. සුරාව කියන එක හීනෙන් දැක්කත් අපලයි කියනවා. ඊට පස්සේ තියෙනවා සුරාව බීපු අය තිරිසන් ලෝකේ ඉපදුනොත් බල්ලු වෙලා, කපුටු වෙලා, විස සරුපයෝ වෙලා, පළඟැටියෝ වෙලා, පණුවෝ වෙලා, කොහුඹුවෝ වෙලා තමයි කියනවා ඉපදින්නේ තිරිසන් ලෝකේ. ප්‍රේත ලෝකෙ ඉපදිලා අහෝ දුකයි අහෝ දුකයි කියලා ජීවත් වෙනවා කියනවා. ඊට පස්සේ සීල් කිලුටු කරගෙන කීර්තිය ලැජ්ජාව ප්‍රඥාව නැති කරගෙන ප්‍රඥාව නැති උපතක් ලබනවා කියනවා. ඉතින් ඒ නිසා පින්වතුනි අද වෙනකොට ලංකාවේ දවසකට රුපියල් කෝටි 99ක් රුපියල් කෝටි 99ක් දවසකට සුරාව බොනවා. ඒ කියන්නේ කෝටි 100ක් එක දවසට සුරාව බොනවා ලංකාවේ මිනිස්සු. අවුරුද්දට දුම්කොළ විසවීමෙන් විතරක් අවුරුද්දට ලෝකේ පුරා 24 ලක්ෂයක් මිනිස්සු මැරෙනවා. ඊට පස්සේ සුරාව ගන්න අයගේ සංගණන දිහා බලමුට ගොඩාක් අය සුරාව ගන්නේ කසාද බැන්දට පස්සේ කියනවා. මං හිතේ ගෙවල් වල ප්‍රශ්න විසඳ ගන්න බැරුවම බීලා පාවෙලා ඉන්නවා ඇති. ඒ නිසා ඔන්න ඔය වගේ තමයි වෙලාව හැටියට කිව්වේ. මං දැන් මේ පින්වතුන්ට සුරාව බොන්න එපා කියලා කිව්වේ නෑ. ඔන්න සුරාව ගැනක් කිව්වා, සුරාව ආදීනව ගැනක් කිව්වා. ඒ ආදීන වලට කැමති නම් බොන්න, ඒ ආදීන වලට කැමති නැත්තම් නොබීන්න. ඒ නිසා සත්පුරුෂ ජනයා මේ සුරාවෙන් ඈත් වේවා. සසරේ බොහෝ දුක් උපද්දන සුරාවෙන් සත්වයා ඈත් වේවා. සුරාවෙන් තොර වෙලා හොඳ සිහියකින් නුවණකින් පින් දහම් කුසල් දහම් රැස් කරගෙන සුගති සම්පත්තියත් නිර්වාණ සම්පත්තියත් සලසා ගන්න ඔබට වාසනාව ලැබේවා.